2015 වසරේ දෙවෙනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. ලෝකේ තියෙන සරලම කාරණේ කුමක්දයි මාගේ නැසුවොත් මලබා දෙන පිළිතුර තමයි නිවන් දැකීම. ලෝකේ තියෙන සරලම කාරණේ සහ පහසුම කාරණේ නිවන් දැකීම. එහෙමනම් ඇයි මේ සරලම කාරණේ මේ සමාධිය තේරුම් අරගෙන නැත්තේ? ඇයි මිනිස්සුන්ට මෙච්චර අමාරු කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි නිවන් ධර්මයේ ඒ තරම්ම සරලයි. මිනිස්සු සොයන්නේ සරල දේ නෙවෙයි. ඒකයි එතරම් සරල කාරණය පහසුවෙන් හමුණ වෙන්නේ. මිනිසුන් සොයන්නේ බැරෑරුම් දේවල්, ලොකු දේවල්, ලොකු කතා, ලොකු වැඩ. කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහනේ පහළට යන්න කියලා. ඉබේ පහළට ගියොත් මිසක් පහළට යන්න කියලා උත්සාහ කරන්නේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඉහළට යන්න. ඉහළයි කියලා සම්මත දිශාවකට යන්න. නමුත් මේ ඉහළ යෑම කියන තැන නෙමෙයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. දියුණු වෙනවයි කියන තැන නෙමෙයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. ඉගෙන ගන්නවයි කියන තැන නෙමෙයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. විඳිනවයි කියන තැන නෙමෙයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. විඳවනවයි කියන තැනත් නෙමෙයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. නමුත් අපේ මිනිසුන් සොයන්නේ අනිහිත කාරණා තමයි සොයන්නේ. සරලම කාරණේ නිවන් දැකීමයි. ඒත් නොපෙනෙන්නේ අපි සරල දේවල් හොයන අය නොවන නිසා. අපි සොයන්නේ මහත් වූ දෘෂ්ටියක්, සංකල්පයක් හොයන්නේ. දිව්‍ය ලෝකේ කියලා සංකල්පයක් දුන්නොත් සංකල්පේ හොයනවා. නිවන් ලෝකේ කියලා සංකල්පයක් දුන්නොත් සංකල්පේ හොයනවා. නිවන කියන්නේ සංකල්පයක් නෙවෙයි. ඔබ හොඳින් බලන්න මේ භාවනා වැඩසටහනට පැමිණත් ඔබ සොයන්නේ සංකල්පයක්ද? ඔබ සංකල්පයක් නම් සොයන්නේ ඔබට කවදාවත් ඒ දේ සොයාගත නොහැකිමයි. සංකල්ප තමයි නිවනට බාධාව කියලා දකින්න ඕන. එවිට නිවන සරලයි පහසුයි. ලෝකේ තියෙන සැහැල්ලුම කාරණේ කුමක්ද කියලා අහුවොත්, සැහැල්ලුම දැක්ම කුමක්ද කියලා අහුවොත් ඒ තමයි මේ නිවන් දැකීම. දැන් හැම දෘෂ්ටියකම බරක් තියෙනවා. නමුත් සම්මා දිට්ඨිය බරක් නැහැ. හැම සංකල්පයකම බරක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. සම්මා සංකප්පයට හැමිනේකට බරක් නැහැ. හැම වචනයකම බරක් තියෙනවා. ඒ බර තමයි ඔබ වේදනාවට පත් කරන්නේ. එක් එක් පුජ්‍යලයෝ ඒ වචනවල එක් එක් බර රඳවනවා. අනිත් කෙනාට පීඩා පමුණුවන්නේ ඒ බර. මේ සම්මා වාචාව තුළ ඒ වචනවල කිසිම බරක් නැහැ. සහල්ලයි. ඉතින් ඒ කායන මග හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ඒක පුරුදු කරන්න ඕන. සරල ධර්මයේ සරල ආකාරයටම සයන්. නිරෝධ ධර්මයේ නිරෝධ ආකාරයටම සයන්. නිදහස් ධර්මයේ නිදහස් ආකාරයෙන්ම සයන්. නිර්වාණ ධර්මයේ නියුණු ගුණයකින් සයන්. දවණු ගුණයකින් නෙමෙයි නියුණු ගුණයකින් නිර්වාණය සයන්. අසංඛාරික නිවන අසංඛාරික තත්වයකින්ම සයන්. දුවන තැන නෙමෙයි නතර වුණ තැනයි නිවන තියෙන්නේ. ඒ නිසා නතර වෙලාම නිවන සයන්. ඔබ තුලවත් බාහිරේවත් නෙමෙයි නිවන තියෙන්නේ. නිවන පිහිටි තැනක් නැත. අප්පතිට්ඨං අප්පවත්තං පවතින තැනක් තියෙන තැනක් නැත. තමා තුල නිවන නැත. බාහිරේද නිවන නැත. නිවන පිහිටි තැනක් නැත. එය ප්‍රත්‍යක්ෂ කරගන්න. අවබෝධ කරගන්න. පුජ්‍යල දර්ශනයේද නිවන හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පුජ්‍යලත්වයේ ඉක්මවන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන. ඒ දුරු කිරීම සමගමයි පුජ්‍යලත්වයකට මුණ නොගැහෙන ඒ අපූර්ව නිර්වාණය. පුජ්‍යලත්වයේ නිදහස් වූ තැන ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රශ්න. අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ උපත ලැබූ ජීවිතේ විසඳන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. පිපාසය කියන ප්‍රශ්නේ විසඳලා ඉවර කරන්න බෑනේ. විසඳන්න බෑ. හැමදාම වතුරු බොන්න. කුසගින්න ප්‍රශ්නේ කියන එක විසඳලා ඉවර කරන්න බෑනේ. හැමදාම බඩගින්නට කෑම කන්න ඕන. නිදිමත කියන ප්‍රශ්නේ විසඳලා ඉවර කරන්න බෑ. කොච්චර නිදාගත්තත් සතියක් එක දිගට මාසයක් දෙකක් නිදාගත්තත් නිදිමත කියන එක ඉවර කරන්න බෑ. ඒක විසඳ ගන්න ඕන. නේද? ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. යම් දේවල් තියෙනවා ඒ ප්‍රශ්න ලක්වන්න බෑ. දැන් රාත්‍රිය කියන එක අපිට එහෙම වළක්වන්න බෑ. ඒක හැමදාම උදා වෙනවා. අපි ලයිට් එකක් ලාම්පුවක් පත්තු කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ ජීවිතයේ තියෙන ඉවසීමෙන් දරාගත යුතු කියන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒව ඒ විදිහට දරා ගන්න ඕන. ප්‍රහාණය කළ යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික අපි තේරුම් අරගෙන ප්‍රහාණය කරන්න ඕන. දැන් සමහර වෙලාවට අපේ අය මේ තියෙන සැහැල්ලුවත් ප්‍රශ්නයක් කරගන්නවා. සැහැල්ලුව ප්‍රශ්නයක් කරගන්නවා. ප්‍රශ්න නැති එක ප්‍රශ්නයක් කරගන්නවා. මට බොහෝ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක එහෙම තමයි. දැන් ගොඩාක් මහන්සියලා වැඩට ගිහිල්ලා හැමදාම දුක් විඳින කෙනෙක් හිතනවා මට අනේ ගෙදර ඉන්න එක දවසක් ඇත්තන් කියලා හිතනවා. හැබැයි දිගට එක දිගටම ගෙදර ඉන්න කෙනෙකුට හිතෙන්නේ මොකද? අනේ මට ටිකක් ගමනක් බිමනක් ගිහිල්ලා ඇවිදලා එන්න තියෙනවා නම් කියලා හිතනවා. මේ ලෝකේ හැටි එකම පැත්තක් මේ කෙනෙකුට සුවදායී තත්ත්වයක් බවට පරිවර්තනය වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. අපි ළඟ තියෙන්නේ තණ්හාව කියන එකනේ. මිනිස්සෙක් ළඟ තියෙන තණ්හාව. නිවන් දකින්නත් තියෙන තණ්හාව. නිවන් දකින්න තියෙන තණ්හාව. නිවන් දැකගෙන යන ගමනේ තියෙන තණ්හාව. මට මේ ඉක්මනට රහත් වෙන්න ඕන. ඉක්මනට මාර්ගඵල ලබන්න ඕන. එතනින් එහාට ඉක්මනින් ඉක්මනින් යන්න ඕන ආදී වශයෙන් ඒකත් තණ්හාව තියෙනවා. දැන් තණ්හාව දුරු කිරීම මිසක් නිවන් දැකීම කියලා කියන්නේ එහෙම නැතුව මේ තණ්හාවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. තණ්හාව තුල තිය ඇති වෙන කාරණේ මොකද්ද? යමකට ඇති කැමැත්ත. එතකොට යමක් කියලා කියන්නේ කුමක්ද? තමන්ගේ දෘෂ්ටිය. නැත්තම් මේ ලෝකේ යමක් කියලා එකක් නැහැ. දෙයක් කියලා යමක් නැහැ. ඉතින් ඔක අඥාන කෙනෙකුට ඔක තේරුම් ගන්න බෑ. ඔක වැටහෙන්නේ නැහැ. ඉතාලම ගැඹුරු කාරණයක් ඒක. නැත්තම් අපි යමක් කියලා දෙයක් තියෙන ලෝකෙනේ අපි දකින්නේ නිතරමනේ. පුටුවක් කියලා එකක් තියෙනවා. මේසයක් කියලා එකක් තියෙනවා කියලා. දැන් මේ හාමුදුරුව මෙහෙම කිව්වහම ඉතින් මේක ඥානවන්ත නොවුනොත් තේරුම් ගන්න ඉතාලම අපහසුයි. යමක් කියලා දෙයක් නැහැ. තියෙන දෘෂ්ටිය. මරණයන්ට කියලා ඉඩමක් නැහැ. මට කියලා ඉඩමක් නැහැ. මේ ඉන්න අයට ඉඩමක් නැහැ. මොකද තියෙන්නේ? දෘෂ්ටියක් තියෙන්නේ. අර ඉඩම මගේ වෙන්නත් එහා ඉඩම අනුන්ගේ වෙන්නත් ඒකයි. තේරුණාද? ඒ වගේ ගැඹුරු අර්ථයක් ඒකේ තියෙනවා. තවත් ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන අර්ථයක්. යමක් කියලා දෙයක් නැහැ තියෙන දෘෂ්ටියක්. එහෙනම් මේ යමක් කියලා දකින තැන තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. යමක් සොයනවා කියන්නේ මොකන්ද? දෘෂ්ටියක් තණ්හාවක් එතනදී පවත්නවා. දෘෂ්ටියක් තණ්හාවක් පවත්න තැන නිවනක් නැහැ. ඇයි? ඒ දෘෂ්ටිය තමන්ගේ ඔළුව මත පටවගෙන ඒ දෘෂ්ටියට සාපේක්ෂිත දෙයක් සොයනවා මෙරි සොයනවා මැරෙනවා ඉපදෙනවා සොයනවා මැරෙනවා ඉපදෙනවා සොයනවා මෙරි සොයනවා ඉපදී සොයනවා. මොකද්ද හොයන්නේ? දෘෂ්ටිය. දැන් ජීවිත කාලෙම දුක් විඳින්නේ සැප හොයලානේ. ජීවිත කාලෙම දුක් විඳින්නේ ඇයි කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් එයා දෙන උත්තරේ තමයි සැප සොයා. අධ්‍යාපනය ලැබුවේ සපසාරණ. රස්සාවක් කරේ සපසාරණ. විවාහයක් වුණේ සපසාරණ. දරුමල්ල හැදුවේ සපසාරණ. ගේදර හැදුවේ සපසාරණ. නොතරයි ටිකට් එකක් ගන්නෙත් සපසාරණ නේ. ඈ නේද? කෑමක් කඩෙන් ගෙනල්ලා උයාගෙන කන්නේ සපසාරණ. මෙට්ටයක් කොට්ටයක් ගේන්නේ සපසාරණ. පුටුවක් ගේන්නේ සපසෝයන්න. වාහනයක් ගන්නෙත් සපසෝයන්න. හැබැයි ඔය හැම එකක්ම නිසා ඇතිලා තියෙන මොකද්ද? දුක. දෛව නැතුව ඉන්න කියන අය මනසල් වනාන්තරේ ඉන්න මිනිස්සු වගේ ඉන්න කියන නෙමෙයි. එහෙම වන්නේ නැතුව. එහෙම ඉන්න කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ නේද? එහෙමනම් තණ්හාව තමයි ඥායති සෝකෝ. තණ්හාව තමයි ජීවිතේ දුක. තණ්හාය විප්‍රමුත්තස්ස නති සෝකෝ උතෝ භය. තණ්හාව දුරු කරන්න ඔක්කොටම විසඳුම මෙතන හම්බ වෙනවා. තණ්හාව හැම දෙයකම තියෙන තණ්හාව. නිවන් දකින්න තියෙනවා නම් තණ්හාව ඒකත් දුරු කරන්න. වෙනත් දේවල් වලට තියෙනවා නම් තණ්හාව ඒකත් දුරු කරන්න. අන්නේ විදියට දුරු කරන කෙනා තමයි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කියලා දකින්නේ. දැන් අපේ අය අනිත්‍යයි කියලා දෘෂ්ටි හදාගෙන තියෙනවා. අනිත්‍යයි කියලා සංකල්ප හදාගෙන තියෙනවා. අනිත්‍යයි කියලා දේවල් උපාදානය කරගෙන තියෙනවා. ඒ නිසා නිවන් දකින්න බැරි වෙලා තියෙනවා. නිවන කියලත් යමක් හදාගෙන තියෙනවා. ඒ නිසා නිවන් දකින්න බැරි වෙලා තියෙනවා. තමන් හදාගත්ත දේනේ හොයන්නේ. නිවන කියන්නේ මොකද්ද කියලා හුවොත් කියන්නේ නැද්ද මේ හැම කෙනාම මොකක් හරි දෙයක් කියනවා. නිවන කියන්නේ ආයි උපදින්නේ නැහැ කියන එක කියයි. කෙලස් නැහැ කියන එක කියයි. ආදි වශයෙන් මොකක් හෝ නිර්මාණයක් තියෙනවා හැම කෙනෙක්ගේම ළඟ නිර්මාණය පිළිබඳව. ඊළඟට ස්වර්ගයත් මිනිස්සු දැකලා නැහැ. කියලා නැද්දනේ? ආ ස්වර්ගයේ ස්වභාවයන් පිළිබඳව ආදී කොට ඇති දේවල් සංකල්ප දීලා තියෙනවා. හැබැයි දැකලා නැහැ. NASA ආයතනයට අහු වෙලත් නැහැ. තාම මේ අහසේ කොච්චර හරි දැන් ආලෝක වර්ෂත් මිලියන ගණන් බලන්න පුළුවන් නේද? හම්බ වෙලා නැහැ තාම එක දෙවඟන. නේද? 500ක් ඉන්නවා කියනවනේ. 500 කෙනෙක්වත් හම්බ වෙලා නැහැ. ඉතින් ඒ නිසා සංකල්පයක් හොයන්නේ. ඒව නැහැ කියන පදනමට එන්නත් එපා. ඒක දෘෂ්ටියක්නේ. තියෙනවයි කියන පදනමට එන්නත් එපා. ඒක දෘෂ්ටියක්නේ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ඔහි ඉන්නවයි කියන පදනමටත් එන්න එපා. ඒක දෘෂ්ටියක්. මොකද්ද ඔබ කරන්න ඕන? ඔබේ තුල තියෙන තණ්හාව ඔබ දුරු කරගන්න ඕන. හැමතිස්සෙම මිනිස්යාව වෙහෙසටපත් කරන්නේ තණ්හාව. කැමැත්ත. ඔය වැඩ කරන්නේත් ඔය පීඩාකාරී විදියට. මොකද්ද කැමැත්ත? මොනවා හරි දෙයකට කැමැත්තක්. කිසිම දෙයකට කැමැත්තක් නැති වුණ තැන මොකද දැනෙන්නේ මනසට? අනුමානෙන් කියන්න එපා. තමන් කැමැත්ත ඡය කරලම බලන්න. තමන් කැමැත්ත දුරු කරලම බලන්න. එක වචන කරපින්නගෙන වැඩක් නැහැ නේ. කැමැත්ත දුරු කරලම බලන්න මනසට තියෙන සහනය මොකද්ද කියලා. ඔව්, ඒ නිසා තමන්ගේ ගැටලු හඳුනා ගන්න. හඳුනගෙන ඉවරලා ඒ කැමැත්ත දුරු කරන්න. බාහිර කිසි දෙයක් නෙමෙයි ප්‍රශ්නේ. දුවාද, පුතාද, මහත්තයද, වැස්සද, අවුවද, අල්ලපු ගෙදර කෙනාද, ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමන්ගේ චින්තනය. තමන්ගේ චින්තනය. මදුරුවෙක් කනකොට එළවන එක ඒක වෙනම දෙයක්. හරප්පා ඉන්නකොට වැටක් ගහන එක ඒක වෙනම දෙයක්. ඈ, ඒක වෙනම කතාවක්. ඒකට පිළියමක් සපයන්න පුළුවන්නේ. එහෙම නැතුව මේ මානසිකව හදාගෙන ඉන්න අවශ්‍ය කරන්නේ නෑ කිසිම දෙයක්. ඈ, හරක් කෙරේ වෛරෙන් ඉන්න ඕනේ නෑ. දේශසත්තුන්න ගැහුව වැටක් ඉවරයි. උපයින් නෑ. ඒ වගේ ප්‍රශ්න නිසා මදුරුවෝ ඉන්න උන් ටික ඔක්කොම මරන් හරි මේ උවණා කරන්නේ නෑ. net එකක් දාගත්ත නැත්නම් මදුරුවන්ට එන්න බැරි වෙන්නේ. මේ කටයුතු සරස ගත්තා. තමන්ට සහනයක් ඇති වෙනවා එකෙන්. ඒ නිසා කිසි වෙලාවක බාහිර පැත්තකට ප්‍රශ්න දාන්න එපා. නිතරම තමන්ගේ පැත්තට දාලා තමන් තුල තමයි මේ ගැටලුව තියෙන්නේ. තමන් ධර්මයේ තේරුම් ගන්න නැති එක තමයි මේ ගැටලුව තියෙන්නේ කියලා තමන් විදර්ශනා කරන්න ඕන. කිසිම දෙයක එල්ලෙන්න එපා. සමාධියක එල්ලෙන්නත් එපා. සිතවිලි වල එල්ලන්නත් එපා. මනසේ තියෙන පංච උපාදානස්කන්ධය හරියට අඳුනගන්න. ඒ පහෙන් එකකවත් එල්ලෙන්න එපා. මොනවද? රූපවල, වේදනාවල, සංඥාවල, සංකාරවල, විඥානවල එල්ලෙන්න එපා. භාවනාව කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ එල්ලෙන එකක් නෙමෙයි, පංච උපාදානස්කන්ධේ නිදහස් වෙන එකක් නේද? අද ගොඩාක් අය වරද්දගෙන යම් යම් අය පංච උපාදානස්කන්ධේ එල්ලෙනවා භාවනාවල් කියලා. ඒවා Hindu භාවනා ක්‍රම. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් තිබුණු භාවනා ක්‍රම. ඒවා යම් යම් ආభాෂවලින් බුද්ධාගමනත් ඒක එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. එහෙම දේවල් අපේ හාමුදුරුවන්ට හරි එකතු කරන්න උනේ මොකද දන්නවද පින්නතුන්? බුද්ධිමත් සමාජයක් නැති වෙච්ච තැන ඒ අයට ඊටාම සරල දේවල් තමයි කියලා දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට උනත් ඒකයි. දැන් මේ මේ මේ සද්ධර්මයට ජනතාව අඩුයි. මේක ලොකු විප්ලවයක්. ලොකු අධ්‍යාත්මික ලොකු සටනක් කරන්න තියෙනවා. මහා ප්‍රඥා බලයක් ඕන. ලොකු විචාරශීලී බුද්ධියක් ඕන. තාම දැඩි කැපවීමකින් කල්පනා කරන්න ඕන. ජීවිතේ හොඳටම තදින් දුක්ඛ සත්‍ය හදවතට දැනෙච්ච කෙනෙකුට, සසර බිය හොඳට දැනෙච්ච කෙනෙකුට, අපා බිය හොඳට දැනෙච්ච කෙනෙකුට මේ සතර අපායෙන් නිදහස් වෙන්න ඕන කියන බලයකින් එයා හොයනවා මිස මේක නැත්තම් ලේසියෙන් කෙනෙක් මේ කෙලෙස් සාගරේ තරණය කරන්නේ නැහැ. ඒ නිසා ලොකු අවශ්‍යතාවයක් ඇති වුණොත් තමයි ලොකු දුක්ඛ සත්‍ය ජීවිතයේ යථාර්ථය පිළිබඳව ප්‍රඥාවෙන් දකින කෙනෙකු පමණයි මේ සත්‍ය අවබෝධ කරන්නේ. ඒ නිසා මේහි ලොකු වැඩක් තියෙනවා. මේක සරල නැහැ. නුවණින් ප්‍රඥාවෙන් තේරුම් ගන්න දෙයක්. පඤ්ඤාවන්තස්ස අයං දම්මෝ ඥායං දම්මෝ දුප්පඤ්ඤස. ඒ නිසා දිගටම සද්ධර්මය අහන්න, විමසන්න, සුළු සමාධියක් ඇති වුණාට ඒක වැඩක් නැහැ නේ. ඒකයි කැඩෙනවනේ. ඒ නිසා ඒ සමාධිය තුළම එළඹ ගන්න එපා. ඒ සමාධිය බිඳෙනවා. ආයි නැවත ටික වෙලාවකින් එන්නේ. ওই සමාධියක් කියලා සමහර වෙලාවට කියන්නේ යම් කිසි ඒකාග්‍රතාවයක් හට ගන්නවා. ඉතින් ඒක හිතනවා යා සමාධියක් කියලා. සමාධියක් නෙමෙයි. ඒකාග්‍රතාවවත් එළඹ ගන්නට එපා. ඒක නිසා ඒකාග්‍රතාවවත් එළඹ ගන්නේ නැතුව ඒ මන භාවනාවල් ප්‍රකට කරන්නට අපි පුරුදු වෙන්නට ඕන. උතෙන් ආපහුට කියන්න තියෙන එකම දේ තමයි මේක පිස්සු බණක්. පිස්සු වැටෙන්න කැමති නම් අහන්න. දේශනාවල් ටික අරගෙන ගිහිල්ලා හැමෙන් අහන්න. ඒ සීම තුල ක්‍රමානුකූලව තේරුම් ගැනීම හැකියාව තියෙනවා. දැන් මේ ධර්මය අහලම පිස්සු වැටිච්ච කීප දෙනෙක්ම ඉන්නවා. දැන් මෙහෙත් ඉන්නවා. ඇවිල්ලත් ඉන්නවා. hina වෙවි ඉන්නවා. එක පිස්සු වැටුණාම තියෙන අටේ පිස්සු වැටෙන්නේ ඇතුළට නෙමෙයි එළියට. ඒක අර වැටෙන පැත්තනේ වැදගත්. නෑ ඇතුළට වැටුනොත් එහෙම අංගුඩ යනවා. එළියට වැටුනොත් එහෙම පිස්සුව මිනිස්සය තිබිච්ච පිස්සුව නැති හින්දා සැහැල්ලු වෙනවා. ගොඩක් අය මේ හිතන්නේ මේ අපි පිස්සු නෙමෙයි කියලානේ හිතාගෙන ඉන්නේ. ඒකම තමයි පිස්සුව. ඒ නිසා පිස්සු වැටුනොත් පුජ්‍යලයා නිදහස්. දැන් පිස්සු වැටෙන්නේ නැතුව පිස්සු කර තියාගෙන ඉන්න නිසා තමයි ගොඩක් අයට මේ බුදුහාමුදුරු පෙන්වෙන්නේ සම්බේ පුතජන උම්මත්තක කියලා. පුතජනෙක් කියන්නේ පිස්සෙක්. ආයි ඕකේ මේ වැටෙන්න දෙයක් නැහැ. ඒක වැටෙනව නම් වැටෙන්න ඕන එළියද පැත්තකට. එනිසා ඒ පිස්සුව ඔබට ගලවලා දාන්න හැකියාව ලැබෙනවා. ඉවත් කරන්න හැකියාව ලැබෙනවා. ඒ පුත උම්මත්තක භාවය කියන එක නැති කරන්න හැකියාව ලැබෙනවා සද්ධර්මයෙන්. ඔබ මේ සද්ධර්මයෙන් දවසින් දවස කරන්නේ උමතු භාවය ඉවත් කිරීම. දෘෂ්ටිවල තියෙන උමතු භාවය, සංකල්පවල තියෙන උමතු භාවය, වචනවල තියෙන උමතු භාවය, අන්තගාමීත්වය දුරු කරන එක, පුතඥන උමතු භාවය දුරු කරන එක, පිස්සු දවසින් දවස හලන එක, ඉවත් කරන එක තමයි කරන්න ඕන. ඒ නිසා ඔය ආකාරයෙන් පිස්සු වැටෙන්න කැමති අය මේ පිස්සු බණ අහන්න කියලා අපි මතක් කරනවා. මේක තේරෙනවා හරි අපහසුයි. බොහෝම සියුම් ඥානයකින් අහන්න ඕන. ශාස්ත්‍රීය ඥානයකින් අහන්න එපා. මොකද මේ නිර්වචන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනස් නිර්වචන එක එක වෙලාවට ඇති වෙනවා. මේ ධර්මය වචන වලින් කියන ධර්මයක් නොවේ. මේක රිද්මයකින් කෙනෙකු වෙත ගලා යන ධර්මයක්. හොඳට මතක තියාගන්න, වචන වලින් ගමන් කරන ධර්මයක් නෙමෙයි මේක. රිද්මයකින් කෙනෙකුට හසු කර ගන්න පුළුවන් ධර්මයක්. දරුවෙක් හඳුනගන්නේ මව් සෙනෙහස වචන වලින්ද? රිද්මයෙන්. අම්මගේ නැලවිලි ගීතේ වචන තියෙනවද? වචන ළමයට තේරෙනවද? ළමයා නින්ද යන්නේ රිද්මයට. තේන්නානේ? ඒ නිසා රිද්මයකින් ගලාගෙන යන්නේ, රිද්මයකට අහුම්කම් දෙන්න පුළුවන් කෙනෙකුට තමයි ධර්මය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. සංකල්ප වෙනස් කරනවා, සංකල්ප ඉවත් කරන්නේ නැත. ඒ නිසා ඔබ සංකල්ප වෙනස් කරන කෙනෙක් වෙන්නේ නැතුව ලෝකේ සංකල්ප ඉවත් කරන කෙනෙක් වෙන්න. දෘෂ්ටිය වෙනස් කරන කෙනෙක් වෙන්නේ නැතුව දෘෂ්ටිය ඉවත් කරන කෙනෙක් වෙන්න. මේ ධර්මයේ වැරදි හොයන්න බලාගෙන ඉන්න එපා. එහෙම වුණොත් ඔක්කොම වැරදි කියලා ඔබට පේන්න පුළුවන්. මේ ධර්මයේ හරි තැන් නෙවැරදි තැන් හොයන්න ඉන්නත් එපා. එහෙම වුණොත් ඔක්කොම හරි අනේ සාදු කියලාත් හිතෙන්න පුළුවන්. ඔබ ඇත්තෙන්ම මගේ බණ අහන්නම එපා. මගේ බණ ඇසීමෙන් ඔබ කරගත යුත්තේ මගේ බණ අහන්න ඕන කියන තැනට එන්න නෙමෙයි. ඔබේ හිත පරිශනේ කරන්න ඕන කියන තැනට එන්න. ඒකයි මගේ ධර්මයේ ඇසීමෙන් තියෙන ප්‍රතිලාභය. එහෙමනම් මේ බනහන්න ඕන කියන අදහසින් බනහනව නෙමෙයි, හිත පරිශ්‍රණය කරන්න ඕන කියන අදහසින් බනහනවා. ඒකයි මම කිව්වේ මගේ බනහන්න එපයි කියලා. සද්ධර්මය කියලා කියන්නේ කෙනෙක්ගේ විසුද්ධිය පිණිස ලැබුණු ෂැම්පු බෝතලයක්, සබන් කෑල්ලක්. සබන් කෑල්ල හැටි බලන්නකෝ, බාත්รูම් එකවල තියෙනවනේ හැමෝගෙම ළඟ සබන් කෑල්ල එක. මේ ලොකු කැටේනේ. චුට්ටු චුට්ටු චුට්ටු චුට්ටු චුට්ටු චුට්ටු ගෙවිල ගිහිලා අවසානේ පොත්ත වෙනවා. පොත්තත් අතේ අතුල්ල ලෝක මූණේ හරියන් ඒක. සබන් කෑල්ල ඊළඟට කෙනකින් අහුවාම දැන් සබන් කෑල්ල කොහෙද තියෙන්නේ කියලා. සබන් කෑල්ල කයි හොයලා එකතු කරන්න පුළුවන්. හොයන්න බෑ. දැන් සබන් කෑල්ලක් නෑ. ඔබේ මනසත් සබන් කෑල්ල වගේ ගණී භවනේ වූ, ගණී භවනේ වෙච්ච යංගිසි මම කියන ශක්තියක් තියෙනවා. ඕක මේ ලෝකෙත් එක්ක ගස්ඨණය වෙනකොට තව තවත් මේ සබන් කෑල්ල විශාල වෙනවා, බර වෙනවා. කියන්නේ ඇලීම් ගැටීම් බැඳීම් වලට. නමුත් මේ ලෝභන් ද්වේෂ මෝහ ධර්මයන්ගෙන් වෙන විනිර්මුක්ත වූ නිදහස් වූ ධර්මයක් එක්ක ගැටෙනකොට හරියට අර සබන් කෑල්ල ඇඟේ ගාලා පිරිසුදු කරගන්නවා වගේ දවසින් දවස දවසින් දවස මොකද වෙන්නේ? අඩු වෙනවා, ෂය වෙනවා. ෂය වීම නිසා අවසානේ පොත්තත් ඉතුරු වෙලා පොත්තත් නැතුව යනවා. එතකොට කියනවා අපි අශේෂ විරාග නිරෝධය ඉතුරු නැතුව කිය. ඒ කාලේ සබන් තිබුණේ, හැබැයි තිබුණ කපුරු පෙති. ඒ කපුරු පෙත්තක් පිච්චුවා වාගේ කියලා කියනවා. කපුරු පෙත්තක් වෙච්චුවා වගේ කියලා කියනවා. මොනවාද හේතුව? අලුත් නෑ, අඟුරුත් නෑ, මුඛවත්ම නෑ, කපුරු පෙත්තක් වෙච්චුවා. අන්න ඒ ආකාරයෙන් සිත නිදහස් වෙන්න ඕන කියලා කියනවා. නිදහස් වෙන්න තියෙන ක්‍රමවේදය තමයි කරුණු දැන අතහැරීම. කරුණු දැන අතහැරීම කියලා කිව්වහම මෙන්න මෙහෙම අතහැරීමක් අපේ ජනප්‍රිය අතහැරීමක් තියෙනවා. මොකද්ද? අඹ ගෙඩියක්, ලස්සන අඹ ගෙඩියක් තියෙනවා. ඒ අඹ ගෙඩිය මෙහෙම කරකවල බලලා ගන්නේ නැතුව කෙනෙක් කියනවා. අරගෙන් අහනවා, ඇයි ඔයා ඒ අඹ ගෙඩිය ගත්තේ නැත්තේ? නෑ, ඒකේ පැත්තක් තැලිලා වාගේ. එහෙම නැත්තම් පණුව ගහලා වාගේ. එහෙම නැත්තම් ඒකට ඉදිලා නෑ වාගේ. ඒක නැත්තම් ඒකට අර අස්වාභාවික ඉදෙන විදියට කාබයිට් ගහලා වාගේ පේනෝ කියලා හේතු පක් දක්වනු. හේතුව නිසා ගන්නේ නැත. අඹේ පා නිසා නෙමෙයි ගන්න නැත්තේ, හේතුව නිසා ගන්නේ නැත. අඹ හොඳයි, එහෙම නෙමෙයිද තියෙන්නේ, හේතුව නිසා ගන්නේ නැහැ. ගොඩාක් අය ඔය ජීවිතේ දුකයි කියන්නේ එහෙමයි. මොකද වයසට යන නිසා, මැරෙන නිසා කියන්නේ තේම ජීවිතේ නෙමෙයි, හේතුව නිසා එපා. හේතු දක්වා අතහරින තැන තියෙන්නේ කාරණේ අවශ්‍යතාවයේ තියෙන හේතුවක් නිසා එපා. හේතුව නිවැරදි කළොත් කාරණේ හොඳ වෙනවා. එහෙන් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු අවබෝධයේදී පෙන්වන්නේ හේතු දක්වන්න, يعني හොඳයි කියලා හේතුවක් මොනෝ පැත්තකින්වත් දක්වන්න බැරි විදිහේ ගැඹුරු දර්ශන ඥානයකින් අතහැරීමක් තියෙනවා. මොනතරම් ප්‍රඥාවක් බුද්ධියක් තියෙන්න ඕනද? මේවා ප්‍රඥාවන්තයෝම තේරුම් ගන්නවා මිසක් උගත්කමට කරන්න පුළුවන් දෙයක් නෑ. උපාධි වලට කරන්න බෑ. පඬිතකම් වලට මේක කරන්න බෑ. ත්‍රිපිටකාචාර්යකම් වලට මේක කරන්න බෑ. ඒවා වෙනම තිබුණා, ඒවා ලේබල් වශයෙන් තිබුණා. ඒක ප්‍රඥාවට කරන්න පුළුවන් දෙයක්. දැන් නිවන් දකින්න මේ උගත්කමේ ප්‍රශ්නයක් තිබුණද බුදුරජාණන් වහන්සේගේ කාලේ? නෑනේ. නිවන් දැක්ක ඔක්කොම වගේ ඉස්කෝලේ ගියපු අය නෙමෙයි. අර උපදේශ කෝලිත වගේ එක්තරා පිරිසක් එන්නෝ ශිල්ප ශාස්ත්‍ර ආධාරන බ්‍රාහ්මණ වංශිකයෝ ටිකක් ඔය ගියා. අනිත් ඔක්කොම සාමාන්‍ය උදවිය. කොහොමද නිවන් දැක්කේ? ඔබ සිතන්න, කුඩා ළමයි දකින ධර්මයක් මේක. සුනීත, සෝපාක, චූලපන්තක, රාහුල කුමාරයා වගේ මේ කුඩා පිරිසක් දකින ධර්මය ඇයි අපිට දකින්න බැරි? මෙරිකමක් නෑ. ඔබ සොයන්නේ නිවන නම් ඔබට නිවන සොයා ගන්න පුළුවන්. එහෙන් ගැටලුව තියෙන්නේ ඔබ සොයන්නේ නිවන නොවේ. ඔබ සොයන්නේ ඔබගේ සංකල්පයයි. මං අහන්නේ ඒක වැරදිද හරිද? ඒක උත්තරේ ගන්න ඔබතුලින් බලන්න. එහෙම තත්ත්වයක් නේද තියෙන්නේ මේ? සංකල්ප හොයන්න එපා. දැන් නිවන මොන වගේද කියලා හැවුවොත් හැම කෙනෙකුට නිවන ගැන සංකල්පයක් නැද්ද? තියෙනවා. ඒක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. ප්‍රත්‍යක්ෂ කර යුතු ධර්මයක් හැටියට නිර්වාණය පෙන්වුවා මිස කිසි විටක නිර්වාණ ධර්මයේ පිළිබඳව සංකල්පයක් බුදුහාමුදුරු ඉදිරිපත් කළේ නැහැ. ඒත් ඔබ ඉන්නේ කොතනද? බුදුහාමුදුරු ඉන්න තැනද? නෑ, ඔබ ඉන්නේ නිර්වාණ ධර්මය පිළිබඳව සංකල්පයකයි. වහාම සංකල්පය ඉවත් කළා ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දීසවන්න. මොකද්ද සවන්න ඕන? සංකල්පයක් නෙමෙයි, ඔබ නිර්වාණය සවන්න. දැන් හැබැයි පුරුද්දක් නෑ අපිට සංකල්පයක් සොයන ක්‍රමවේදයක් මිස අපිට පුරුද්ද තියෙන්නේ සංකල්පයකින් තොරව යමක් සෙවීමට පුරුද්දා පුරුදු කළා තියෙනවද? පුරුදු කළා නෑ. තණ්හාව කියන්නේ ඒකට. තණ්හාව කියන්නේ දෘෂ්ටියට. තණ්හාව කියන්නේ සංකල්පේ. තණ්හාව කියන වචන වලට දෙයක් සමග බඳවන බලවේගය, ශක්තිය. ගම් එකක් වගේ කියන උදාහරණයක් දෙන්න පුළුවන් නේද? දැන් ලියුම් කවරයක් අලවන්නේ ගම් එක ටිකක් ගන්න, ඊට පස්සේ අලවන ගන්න කොළේ අතර බැඳීමක්. ඈ, ලී අලවන ගම් එකකින් ලී කැලි දෙකක් තෙල් බඳින සරප්පු අලවන ගම් එකකින් ඒ හම් කෑලි තියලා අලවන දෙකක් හා කරන ශක්තියට කියනවා තණ්හාව කියලා. තණ්හාවෙන් නිදහස් වෙන්න හොඳ දෙයට පමණක් නෙමෙයි ඔබ තණ්හා නොකළ යුත්තේ, නරක දෙයටද ඔබ තණ්හා නොකළ යුතුයි. අපේ ජනප්‍රිය බෞද්ධ ප්‍රතිපත්තියට තියෙන එක්තරා දුර්වලකමක් තමයි හොඳයි ප්‍රියයි මනාපයි කාන්තයි කියන එකට තමයි අපි ඇලෙන්නේ. ඒක තමයි හොඳ නැත්තේ කියලා හිතනවා. ඒක විතරක් නේ නිසා ඒක විතරක් හොඳ නැහැ. හැබැයි අරව හොඳයි. ගරහණේවා, බණිනේවා, අවුරුදු 5-6 දරුවා හරි දාලා කැලේ දුවල භාවනා කරන එක, ගෑනු මනුස්සයා පිළිබඳව නොසගා ගිහිල්ලා මහාන වෙන එක, ඒව හොඳයි. දැන් විසන්තර රජුරු කිසි වෙලාවක අර පොඩි ළමයි දෙන්න දාලා ගියයි කියන එකේ, යූතක මමුණට දුන්නයි කියන එකේදී ඒක අසාධාරණයක් දකින්නේ නැනේ. අන්න එහෙමයි වැඩ කරන්න ඕන කියලා හිතනවා. ඒක තමයි මේ වෙන විනාශයට හේතුව. ඇලෙන එක පමණක් නෙමෙයි ගැටෙන එකත් ප්‍රශ්නයක්. දැන් විසන්තර රජුරෝ ඒ කරපු වැඩේ ඇත්තට කළා නම් ඒක ධර්මයේ ඉගෙන ගන්න වෙනම පරමාර්ථ කාර්යයක්. ඇලෙන්න බාහිර කටයුත්තක් හැටියට කළා නම් මම විසන්තර රජුරවන්ට බැනවා දිනවා. හේතුව ඔබ කරන්නේ සාපරාදී ක්‍රියාවක්. ළමා ඉතිවුණු උල්ලංඝනය කරන ක්‍රියාව. ඇයි මේ පොඩි නදරුවන් දෙන්නේ ජූතක මම්නෙකුට දෙන්න ඔබට අයිතිය? වහල් සේවයේ මෙහි කාර සේවයේ යොදවන්නට දෙන්න අයිතිය ඔබට නෑ. නදරුව මට්ටමේදී ඔබට බුදු වෙන්න නෙමෙයි, ඊට එහා දෙයකට වුණත් ඔබට එසේ කිරීමට අයිතියක් නෑ. ඔබ ඔබේ දෙයක් නෙමෙයි, ඔබ ඔවුන්ගේ දෙයක් ඔබ පැවරීමක් කරන්නේ. දැන් ඒ ළමයින්ගේ ජීවිතේ අම්මා තාත්තට දයිතේ නෑ. අම්මා තාත්තගේ ළමයි තමයි. නමුත් බිහි වුණාට පස්සේ ඒ ළමයින්ගේ ජීවිතයයි ති ඒ ළමයින්ට. ඒ නිසා නේ ළමයින්ගේ කකුලේ ගලක් වැදුනහම ඒ ළමයි අඬන්නේ නේද? එයාගේ ජීවිතේ නිසානේ. ඒ විදියට දකින්න ඕන. මේ ඇලීම පමණක් නෙමේ ප්‍රශ්නේ. ගැටීමත් ප්‍රශ්නයක්. නමුත් විස්සන්දර ජාතකයේදී පෙන්වන්නේ අවසාන ආත්ම භාවයේ හැටියට කියලා පෙන්වුවට හැම ආත්ම භාවයකම ධර්මයේ තමයි ප්‍රකට කරලා දීලා තියෙන්නේ වෙස් අතහරින්න. ඒ හැමෝටම තියෙන වෙස් විස්සන්දර. වෙස් අතුරුදහන් කරන්න අත්හරින්න දුරු කරන්න. දැන් ඔය ඇත්තොන්ට එක එක මූණු තියෙනවනේ. ඔය මූණ ආත්මීය වශයෙන්ම දාගෙන තියෙන්නේ. මේක මගේ මූණ, මේ මගේ හැටි, මේ මගේ ආකල්පය, මේ මගේ ස්වභාවය කියලා දාගෙන ඉන්නේ. ඉතින් වෙස්සන්තර තමයි. වෙස් මූණු දාගෙන ඉන්නේ. වෙස්සන්තර නෙමෙයි. වෙස් මූණු දාගෙන ඉන්නේ වෙස් අතර හැරලා නැහැ. මෙතන ඉන්නව විසන්තරලත් ඉන්න. තමාව අතහරින්න සියල්ල අතහැරියා වෙනවා. හරකෙක් බැඳලා තියෙනවා නම් කණුවක අර කණුව ගුලලා දැම්මහම සියල්ල අතහැරියා වෙනවා. නිදහස දුන්නා වෙනවා. මේ සියල්ල ඔබේ බැඳලා තියෙන්නේ මමත්වය තුලයි. මේ සියල්ල අතහැරලා තියෙන්නේ මමත්වය තුලයි බැඳලා තියෙන්නේ. මමත්වය කියන එක උදුරා දානවා නම් ඔබට ආය අතහරින දෙයක් නෑ. හොඳට බලන්න. මමත්වයට තමයි හැමදේම ඕන කරන්නේ. හැමදේම එපා කරන්නේ. හැමදේම මධ්‍යස්ථ කරන්නේ කවුද? මමත්වය. ඕන, එපා, මධ්‍යස්ථයි. කාටද? මට. මම නෑ, ඕන නෑ, එපා නෑ, මධ්‍යස්ථ නෑ. විඥාන නිරෝධයි, සංඥා නිරෝධයි, සංඛාර නිරෝධයි නේද? සලායතන නිරෝධයි, පස්ස නිරෝධයි, ඔක්කොම නිරෝධයි. කිසි දෙයක් නිත්‍ය කරගත්ත ස්වභාවයක නෑ. සබ්බේ සංඛාරා අනිච්චා කියන තැන වැඩ ඉන්නවා. එයාගේ සංඥාව නිදහස්. සංඥාව මතින් පාලනයක් නැහැ එතන. සංඥා නිරෝධයි. නිත්‍ය කරගත්ත දෙයක් නැහැ. මා දන්නේ නැහැ. මා නම් මේ බණවත් නිත්‍ය කරගෙන නැහැ. මේ කියන බණ ඇත්තේ කියලා මම කියන්නේ නැහැ. මේ කියන බණ මම බොරුයි කියලා කියන්නේත් නැහැ. මේ තමයි ඇත්තත් බොරුවත් නොවන සද්ධර්මයක් දේශනා කරන තැන. මේ ලෝකේ ඉන්නවනේ ඇත්ත කියන කට්ටිය වෙනම ඉන්නව, බොරු කියන කට්ටිය වෙනම ඉන්නව. මේ තමයි ඇත්තත් බොරුවත් නොවන ධර්මය දේශනා කරන තැන. කොහමද ඔබට ඒක දැනෙන්නේ? මොන ගැහෙන්නේ? ඇත්තත් බොරුවත් නොවන. ඉතින් අපිට ලැබෙන චෝදනාව තමයි තේරෙන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්න. වෙලාවක ඔබට ඒදී වැටහේ. සමස්ත ලෝකයේම එක මොහොතකින් ඇස උදා වෙලා ඔබ දකීවි. ඥානිය උදා වෙලා දකීවි. ඒක අසිරිමත් පහළවීමක්. දැන් මෙවැනි ආකාරයට ධර්මය කියන්නේ ඔබ ඒක තේරුම් ගන්න උත්සාහ කරගන්න. තේරුම් කරගන්න උත්සාහ කරන තැන මොකද කරන්නේ? එයා පුහුණුවකට ලක් වෙනවා. පොඩි කාලේ ඔබ දැකලා ඇති අම්මලා චුට්ටක් ඈතට ගිහිල්ලා අර පය තියන්න පුරුදු වෙන කාලෙදි අර මිනි ගෙඩියක් හොල්ලන හැතේ ඉඳන් හපන හපන කියලා නේද? එතකොට ළමයා මොකද කරන්නේ? අරක ගන්න නැගිටලා එකකෝ දෙකෙන් පොඩ පොඩ ඉනවා. එතකොට ඒ අම්මා මොකද කරන්නේ එකෙන්? මිනි ගෙඩිය ගන්න දෙන්න උත්සාහ කරනවා නෙමෙයි. ළමයාට පොඩ්ඩක් හරම මිනි ගෙඩිය හොස්ලා හපන හපන කිව්වම අරයා නැගිටලා ඇවිදින්න පුරුදු වෙනවා. ඒ වගේ මේ යම් කිසි ආකාරයක ඔබ අපහසුතාවයට පත් වෙන අපූර්ව අන්දමේ ධර්ම හරි කියලා මිනි ගෙඩිය හොල්ලලා මේ හපන හපන කියලා පොඩ්ඩක් හිතන්න පුරුදු කරනවා. මේ ළමයි පොඩ්ඩක් නැගිටිනවා, පොඩ්ඩක් කල්පනා කරන්න බලනවා. ඉතින් ඔය සමහර ළමයි අඬනෝ, සමහර ළමයි කෑ ගහනෝ, සමහර ළමයි එන්නේ නැහැ බඩ ගන්නෝ, එහෙමයි. ඉතින් නැගිටින්න පුළුවන් වෙච්ච දවසක හරි අර දෙපය තියලා මෙහෙම මෙහෙම එනෝ. එහෙම එහෙම දෙපය තියන්න වරුදු වුණාට පස්සේ එයා දවසක තේරුම් ගන්නවා මේ හාමුදුරු මිනිගෙඩිය හෙල්ලුවේ මේ අපිට මිනිගෙඩියක් දෙන්න නෙමෙයි අපිට ඇවිදින්න වරුදු කරන්න කියලා. ඒ නිසා මේ ධර්මය කියන්නේ මිනිගෙඩිය හොල්ලන වගේ වැඩ. ඔබ ළමයා නැගිටින්න, විචාරශීලී බුද්ධියෙන් නැගිටින්න. නැගිටලා අර පොඩි ළමෙක් මව වෙත යන්නාසේ ධර්මයේ වෙත පැමිණෙන. පැමිණෙනකොට ඔබ තුල ඔබේ අධ්‍යාත්මික සංවර්ධනය, ඔබේ අධ්‍යාත්මයේ තුල ඔබට නැගිටින්න පුළුවන්කම ඔබ තුල ඇති වෙලා තියෙයි. සියලු ප්‍රශ්න විසඳන්න බෑ. විසඳන්න පුළුවන් ටික විසඳ ගන්න පුළුවන්. මානසිකව පවතින ටික විසඳ ගන්න පුළුවන්. මානසික ප්‍රශ්න විසඳ ගන්නවා කියලා කියන්නේ මේ ඔක්කොම උහුලගෙන ඉන්න පුළුවන් මට්ටමකට එනවයි කියන එක නෙමෙයි. ඔක්කොම උහුලන්න ඕනේ කියන මට්ටමට එන එකක් නෙමෙයි. ඒ හැම දෙයක්ම මනාව ධර්මානුකූලව විසඳගෙන යන්න පුළුවන් කුසලතාවයකට එහා පැමිණෙනවා. ඥානයක් උදා කරගන්න ඥානං උදපාදේ, පිරිසුදු දැක්මක් උදා කරගන්න චක්කුං උදපාදේ. වැසිලා තිබුණු ලෝකය නිරාවරණය කර දකිනවා ආලෝක උදපාදේ. ඒව ඔබ තුලත් ඇති වෙන්න ඕන, ජනනය වෙන්න ඕන. බුදුහාමුදුරන්ගේ ගුණ, බුදුහාමුදුරන්ගේ සරණ යන කෙනෙකුට බුදුහාමුදුරන්ගේ ලක්ෂණ ගුණ පහළ වෙන්න ඕන. ඒක තමයි සරණ යනවා කියන්නේ. පොතේ ප්‍රශ්න විසඳ විසඳ ඉන්න එපා. ඔබේ කාලය විඩංගු වෙලා යයි. ඔබේ ප්‍රශ්නේ ඔබ විසඳ ගන්න. පොතෙන් කරුණු ගන්න. කිසිම වච කිසිම පොතක සත්‍ය හෝ අසත්‍ය නැත. තිබෙන්නේ සංකල්ප ටික. සංකල්ප වලින් ඒ සංකල්ප බිඳලා කෙනෙක් ලියලා තිබ්බනොත් එයාට යංගිසි ඥානයක් උදා වෙනවා. ඔත් සංකල්ප වලට ගත කරලා තිබ්බොත්, සංකල්ප ගත කරලා තිබ්බොත් කවදාවත් යන්නේ දහස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අප දේශනා කරන ධර්මයේ තුල ඔබ සංකල්පගත වෙයි කියන අදහසින් තමයි අපි මේව බොරුයි කියලාම කියන්නේ. දැන් කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ අපේ ඒව බොරුයි කියලා කියනවද කිසි කෙනෙක්? කිසිම දේශකේ කිසිම ආගමිකෙක් බණ කියන ගමන් කියනවද මම මේ කියන්නේ පට්ටපල් බොරු කියලා? කියන්නේ මොකට? ඔහුට අවශ්‍ය කරන්නේ ඔහුගේ වචනයට අර මිනිස්යන්ව ඔබවා ගන්න, එකතු කරගන්න, පාක්ෂිකයෝ කරගන්න, ශ්‍රාවකයෝ කරගන්න. මට නම් එපා. මට ශාවකයොත් එපා, පාක්ෂිකයොත් එපා. මේවා තුල අර වෙනත් දේශනා සහ පොත්පත්වලදී ලබා ගන්නා වූ අන්ධානුකරණ ගතවීම, දෘෂ්ටිගතවීම, සංකල්පගතවීම, වචනවලට අනුගතවීම නැති කරමින් තමයි මේ සියල්ල දේශනා කරන්නේ. එනිසා සමස්ත ලෝකයේ නොතිබෙන ස්වභාවය පුබ්බේ අනනුසුතේ සුදම්මේසු. අපි පූර්ණ නිදහස පොත ලියලත් පැහැදිලි කළේ අවසානයේ ඉහත සඳහන් වචන සියල්ල බොරුවක් හා අසත්‍යයක් බව කරුණාවෙන් සලකන්න කියලා. කිසි කෙනෙක් තාම චෝදනාවක් කළේ නෑ මට. පොත බලනෝ බල්ල ඉවර වෙලා වැරදි හොයා ගන්නත් ඇති, හොයාගත්තට කියන්න විදියක් නෑ. මොකද මම්ම සඳහන් කරා ඉහත සඳහන් සියලු වචන බොරුවක් හා අසත්‍යයක් බව කරුණාවෙන් සලකන්න. ඒ නිසා මේ බණ කොච්චර වැරදුනත් ඒක එහෙම තමයි. දන්න විදියට බොරු කියනවා. දැන් මල් ළඟ වචනවල විතරක් නෙමෙයි, මේ වචනවල විතරක් නෙමෙයි බොරුව. ඔබේ ළඟත් තියෙන බොරුවක්, මේ වචනවලත් තියෙන බොරුවක්. මේ සියලු ධර්මය අනිත්‍යයි. ඇත්ත වශයෙන්ම අනිත්‍යයි කියන වචනය අනිත්‍යයි. ඒකවත් නිත්‍ය වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවද? ඒක වටහා ගන්නවද? අනිත්‍යයි කියන වචනේ නිත්‍යයිද? අනිත්‍යයි කියන වචනයත් අනිත්‍යයි. ඒකත් බොරුවක්. නිත්‍යයි කියන වචනයත් අනිත්‍යයි, අනිත්‍යයි කියන වචනයත් අනිත්‍යයි. එන මොකද නිත්‍ය? මොකද නිත්‍ය? බලන්න උත්තරයක් දෙන්න. මොකද නිත්‍ය? බරුව පමණයි. නিত্য සියල්ල අනිත්‍ය නම් කුමද්ද නিত্য? වෙනස් වීම. සියල්ල අනිත්‍ය නම් නිට්ටයයි කියලා දෙයක් නැහැ. හිතනෝනේ. නিত্য මෙන්න මේක පමණයි. අන්න ඒක විතරයි. ඇහුනද කාට හරියට? ඒක ඇහුච්ච අයත් මෙතන ඉන්නවා. ඒක අනුමත කරන අය මෙතන ඉන්නවා. ඒක තේරුම් ගන්න උත්සාහ කරන අය මෙතන ඉන්නවා. පොඩ්ඩක් තේරෙන්නේ තියත් ඉන්නවා. අන්න ඒක විතරයි නිත්‍ය. ඒකට මම නිහඬ බව කියලා කියන්නේ. ඔබ දවසට සැරයක් ඩොක්කක් කරලා කල්පනා කරලා බලන්න ඔබේ මොලේ තාම කොතනද තියෙන්නේ කියලා. මොන තරම් ඉහළ තත්වයකද ධර්මයේ තියෙන්නේ? එතෙන්ට ඔබේ ඥාණය පියනගන්න ඕන. පුළුවන් තරම් සද්ධර්මය හන්න යෝනසෝ මනසිකාරයේ දෙන්න සත්‍යයට අනුව පරිවර්තනය වෙන්න. මුළු මහත් ආත්මීය බලයම ධර්මය වෙනුවෙන් ඔබ ලබා දෙන්න. ඔබට ඒක ලාභයක්. ඔබට පිහිටවන්නට ධනයවත් දරුවවත් ඥාතිවත් නැත. අත්ත දීපා විහෙරත ඔබටම ඔබ ආලෝකයක් වන්න. අත්තාහි අත්තනෝ නාතෝ ඔබටම ඔබ පිහිටවන්න. අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නට කලින් හැමෝම හඳුනගත්ත මමත්වයේ තමයි බාධාව කියලා. එහෙත් ඒ මමත්වයට පහර දෙන විදිය දන්නේ නැහැ. ඒකුත් ක්‍රමවත් අදා බැලීම් කළා. කක්වත් සාර්ථක වෙලා තිබෙන්නේ නැහැ. අසිරිමත්ම දේ තමයි මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ මමත්වයට පහර දෙන්න ඕන විදිහ ඉගෙන ගත්තා. මමත්වයට පහර දෙන්න ඕන විදිහ ඉගෙන ගන්න උදාහරණය ලැබුණේ සුජාතාව කිරිපුඩු පූජ කරපු පාත්‍රයේ. පාත්‍රෙත් එක්කම පූජ කළා. පාත්‍රේ තියාගත්ත පාත්‍රේ දඟට දාලා මොනකට සෝදනකොට පාත්‍රය ඉහළට පාවුණා. සාහිත්‍යකරුවා කොහොම ලිව්වත් ඒකත් අපි පිළිගමු. මෙතෙන්දි ධර්ම කරුණ පිළිගන්න තේරුම් ගන්න මේක බලන්න. පාත්‍රය ඉහළට ගමන් කළා. විමසුන් ඇසින් බලාගෙන හිටියා. අදහසක් පහළ වුණා. හැමදේම ස්වභාවයේ පහළට ගලාගෙන යන මේ ගඟ පාත්‍රේ මොකද ඉහළට ගමන් කරේ? හරි, මමත් එහෙනම් පහළට ගලා යන සමස්තය ඉහළට ගලා යනවා. එවිට අප සමස්තය හැටියට අපේ ජීවිතය තුළ හඳුනාගත්ත දේට වඩා ලොකු පරාසයක් මේ සිද්ධාර්ථ ගෞතමයන් නැමැති උත්තරීතර චරිතය තේරුම් අරගෙන තිබුණා. අපි සමස්තය කියලා මොනවද අඳුනන්නේ? තාම ස්වල්ප දෙයක්. මේ මහා පරේෂණයකින් පසුව පෝෂිත වෙලා මහා අධ්‍යක්ීම් සමුදායකින් පෝෂිතේ වෙච්ච මේ විශිෂ්ට චරිතය තේරුම් ගන්න තිබුණ සමස්තය කියන්නේ මොකද්ද කියලා. මනසේ සමස්තය, ජීවිතයේ සමස්තය, ලෝකයේ සමස්තය සියල්ල තේරුම් ගන්න තිබ්බා. ලෝකය දැන් අවශ්‍ය කරලා තිබ්බේ ලෝක නිරෝධය. එහෙනම් සමස්තයට ප්‍රතිවිරෝධය. සම්මතය තුළ ප්‍රතිවිරෝධය කියන්නේ එකක්, සමස්තය තුළ ප්‍රතිවිරෝධය කියන්නේ තව එකක්. අන්න සමස්තය තුළ ප්‍රතිවිරෝධය කියන එක හඳුනගත්තා. මානසික ස්වභාවයන් කිසිවක් ස්පර්ශ නොකොට යන ගමනක් ආරම්භ කළා. ඉන්ද්‍රියන් කිසිවක් ස්පර්ශ නොකොට යන ගමනක් ආරම්භ කළා. කාලය ස්පර්ශ නොකර යන ගමනක් ආරම්භ කළා. ඒකට තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් මහා විශාරද බුද්ධියක් තියෙන අයට පමණයි. ඔබට මේ විශාරද බුද්ධිය ඇති කර ගන්න පුළුවන් උත්සාහ කරන්න. විශාරද බුද්ධිය කියන්නේ විශාරද කියන සම්මානය ලබාගත් අයට තියෙන බුද්ධිය කියන එක නෙමෙයි. විශාරද බුද්ධිය පාසල් කවදාවත් නොගිය කෙනෙකුටත් පහළ වෙන්න පුළුවන්. ඒක සංසාර පුරුද්දත් එක්ක පහළ වෙන ගුණයක්. හිතන්න පුළුවන් ඥානය කියන එක, හිතලා වැඩ කරන්න පුළුවන් ඥානය කියන එක හරි වැදගත්. නිර්මාණශීලීත්වය, නිර්මාණශීලී බුද්ධයක් ඇති කෙනෙක් තමයි නිවන් දකින්නේ. ඒ නිර්මාණශීලීත්වය ලෝකයට ඇති කරගන්න නිර්මාණශීලීත්වයක් නෙමෙයි, ලෝකෝත්තරත්වයට, ලෝකෙන් නිදහස් වීමට ඇති විය යුතු නිර්මාණශීලීත්වයක්. සිත කියන එක නැති කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. සිත විලි කියන එක නැති කරන්න බෑ. ඒක මොලේ ක්‍රියාකාරීත්වය. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට සිතයි නැත්තේ සිතුවිලි තියෙනවා. සිතුවිලි සංසිඳව ගන්න ඕන. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි අර ගැඹුරු මනසේ ධර්මයට අනුගතව බාහිර මොලේ ක්‍රියාකාරීත්වයත් සිතත් මෙහෙවීම. ඊළඟට එවැනි සිතුවිලි පද්ධතියන් හටගන්නා වටපිටාවන් අඩු කරගන්න පුළුවන්. සකස ගන්න පුළුවන්. ඔය අල්ප කාර්ය බහුලත්වයක් හදාගත්තාම සිතුවිලි පද්ධතිය අඩු. දැඩි අවශ්‍යතාවයන් අඩු කරගත්තාම සිතුවිලි පද්ධතියේ වේගය අඩුයි. බුදුහාමුදුරන්ට තමයි වැඩිම සිතුවිලි වේගවත් පද්ධතියක් තියෙන අවශ්‍යතාවය තිබුණේ. ඒ තමයි මගේ ශාසනය ශ්‍රාවකයන් බිහි වෙලා ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙලා මේ ශාසනය පවතිනව මට දකින්න ඕන. 5000ක් හෝ 10000ක් තියේ. 5000 නෙමෙයි පින්නතුනේ මේ ශාසන ධර්මය මේ ප්‍රත්‍යක්ෂතාවයේ වැළලිලා වලදාලා තින්නේ. නිවන් දකින්නවයි කියන කතාවක්වත් නැතුව තිබ්බේ. එහෙම ශාසන ධර්මයක් මතු කරගෙන කොහොම හරි ගොඩට ගෙනල්ලා තියෙනවා. ඒ සීල දෙනාටම අපේ নমස්කාරයේ ගෞරවය ලැබෙන්න ඕන. ගිහි වේවා පැවිදි වේවා. ඒ කොයි ඇඳුමින් හිටියත් ඇත්ත බුදුහාමුදුරන්ගේ පැවිද්දෙක් ආර්ය ශ්‍රාවකේ. අනිත් සීල දෙනා වැටෙන්නේ චීවර ධාරීන් හැටියට. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් මොන ඇඳුමින් හිටියත් ආර්ය ශ්‍රාවකේ. බුදුහාමුදුරන්ගේ පැවිද්දෙක්. ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් ඒ ඕන කෙනෙක් සිවුරක් දරාගෙන ඉන්න කෙනෙක්. බුදුහාමුදුරන්ගේ දහම එහෙමයි. අර කටිසෝතගාමි ප්‍රතිපදාව. ඔබ සමස්තය හඳුන ගන්න සමස්තයට ප්‍රතිවිරෝධය ආරම්භ කරන්න. සමස්තයට ප්‍රතිවිරෝධය කියන්නේ ඇලීම හෝ ගැටීම හෝ මධ්‍යස්තව සිටීම හෝ නොවේ. ත්‍රිවේදනාවෙන් නිදහස් වීම, තුන් කාලයෙන් නිදහස් වීම, ආර්ය අෂ්ටාංග මාර්ගය තුල හික්මීම සහ පටිච්ච සමුප්පාදේ නිරෝධ ධර්මතාවය. ඒක ඥානණය තුල මනස තුල මෙහෙයවන්නෝ. හැම භාවනාවකින්ම වෙන්න ඕන ලෝභ ద్వේෂ මෝහ දුරු කිරීම. එහෙම නැතුව දෘෂ්ටි සංකල්පවල එළඹ ගැනීම නෙමෙයි. මොනම හරි භාවනාවක් හොඳයි කියලා හිතෙනවා නම් ඒක හොඳයි කිය කිය ඉන්නේ නැතුව ඒක ප්‍රතිලාභය ලබන්න ඉක්මනින් ඒ භාවනාව යෙදෙන්න. කෙලවරට ගියාම ඔබට ඇත්ත හෝ නැත්ත පෙනේ. දැන් සමහර වෙලාවට කියනවා අහවල් අඬුව අහවල් ආච්චුවේ තියෙනවා කියලා කියනවා අම්මා හරි තාත්තා හරි. පුතා බල්ලාවිල්ලා කියනෝ නෑ නේ තාත්තේ. පුතානේ සරකල්ලා කියන්නේ කොහමද? කොහොමද නැති වෙන්නේ? ඒකනේ මන් තිබ්බේ. කියලා කියනවා. කියලා එන ඊට පස්සේ පුතා කියන මොකන්ද කියන්නේ? තාත්තා එන ඇවිල්ලා බලන්නකෝ කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තාත්තාත් යනවා බලන්න. අඬු හොයනවා. අඬුව නැහැ. බලමුද වෙන කවුරු හරි අරන් ගිහිල්ලා ඒක හිතන තිබිලා. සමහර භාවනාවල් ගැනත් එහෙමයි සමහර අය ගැන කතා. අපි කියනෝ නැහැ කියලා. හොඳට අවබෝධයටපත් වෙලා මේකේ ස්වરૂපය මේකයි කියලා. නැහැ එහෙම වෙන්නේ කොහොමද? ඒක තියෙන. ඒක එහෙමයි. ඒකේ පුළුවන්. ඒකෙන් නිවන් දකින්න පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන් ඒකෙන්. හැබැයි දකපු කෙනෙක්? දැන් දකපු කෙනෙක් නැහැ. තවන් දැක්කද? තාම නැහැ. අර කබෝඩ් එක බලන් නැතුව අඬුවක් තියෙනවා කියන තාත්තගේ කතාවම තමයි. ඒ නිසා ප්‍රත්‍යක්ෂ වූ වැඩ පිළිවෙලක තමයි ගමන් කරන්න ඕන. කුමන හෝ භාවනා ක්‍රමවේදයක් තියෙනවා ඒක කරන්න කමන්නේ. ඒ වයින් හොඳ ප්‍රතිඵල තියෙනවා නිසි ප්‍රමාණයට නිසි ප්‍රමතියට කළොත්. උපදේශ සහිතව. බෙහෙතක් වුණත් දැන් ওই තියෙන ෆාමසි තියෙන ඖෂධහල් ඔය තියෙන ඕව තිබ්බට ඕවයි ඖෂධ තමයි තියෙන්නේ. ඒත් හැම බෙහෙතක්ම පුජ්‍යලේකුණ යහපත් ලෙස ක්‍රියා කරවන්නේ නැහැ. ස්ථානෝචිතව ඒක යෙදුවේ නැති වුණා. සද්ධර්මයත් එහෙමයි. හරියට මනාව යොදවන්න ඕන. යෙදුවාම තමයි තවන්න ප්‍රතිඵල ලැබෙන්නේ. ගොවිතැනක් වුණත් එහෙමයි. වී ටිකක් අරගෙන වී වපුරනවා කියලා ඔහේ කැලේ මැද්දේ ගහගෙන ගහගෙන ගියොත් එහෙම වී හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. එහෙම නිසා කෙනෙකුට නිකම්ම නිකම් උවමනාවක් තිබ්බර නිවන් දකින්න බෑ. කැතක් හදන වැඩපිළිවෙලකට නිවන් දකින්නෝ. ඖෂධයක් ගන්න වැඩපිළිවෙලකට මාත්‍රාවකට නිවන් දකින්නේ. ඖෂධය ලැබෙන්නත් ඕන මාත්‍රාවට පාවිච්චි කරන්නත් ඕන. ඔබ උපාධියක් ගන්න කැපවීම කළාම ඇති. විශ්වවිද්‍යාල උපාධියක් ගන්න කරන කැපවීමක් තියෙනවනේ නේ. පන්තිවලට යනවා, පාඩම් කරනවා, නැවත නැවත බලනවා, නැවත නැවත විමසනවා. එහෙම කරලා තමයි ඔබ ඒ උපාධිය ලබා ගන්නෙ. අන්න ඒ වාගේ කැපවීමක් කරන්න ඔබට නිවන් දකින්න පුළුවන්. නිවන් දකිනවයි කියන එක අදහස් වෙන්නේ මෙලොවදීම ඔබ නිවී සැනසෙලදායක ජීවිතයක් ලබනවා කියන එක. දර්ශනයක් ලබනවා කියන එක. දැන් මෙතෙක් වෙලා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු සමස්ත වචන පද්ධතිය ගැන හිතන්න පොඩ්ඩක්. මොනවා හරි මම කියලා තියනවාද? ඔබට මා මොනවා හරි කියලා තියෙනවද බලන්න. මොකද උත්තරේ? මා මුකුත්ම කියලා නැහැ ඔබට. වෙන දේශකෙක් දේශනාවක් කරා නම් කොච්චර දේවල් කියලාද මේ කාලය තුල? හොඳට හිතට සමීපව බලන්න මං කියලා තියෙන්නේ මොකන්ද කියලා. මං මුකුත් කියලා නැහැ. හරියට අර තුවාල වලට බෙහෙත් දාන දොස්තර මහත්තයෙක් වගේ තියෙන තුවාල වලට බෙහෙත් දැම්ම මිසක් අලුතෙන් දෙයක් එකතු කරලා නැහැ. තියෙන කකුලේ කටු අයින් කළා මිසක් අලුතෙන් දෙයක් එකතු කරලා නැහැ. ඔබට ලබා දෙන්නේ සබන් කෑල්ල, ෂැම්පු බෝතලයක් පිරිසිදු වෙන්න. හැබැයි කිසි වෙලාවක ඔබ ගාන ෂැම්පෝ ඇඟේ තියාගන්නේ නැහැ. ගාන සබන් ඇඟේ තියාගන්නේ නැහැ. කුණු කොච්චර දිය වෙලා යනවද ඒ එකම ඔබේ සබන් ටිකත් ෂැම්පෝ බෝතලෙත් යනවම තමයි. ඒ නිසා පිරිසුදු කාරකයක් හැටියට ධර්මය යොදාගන්න. ගඟෙන් එතර වෙන්න ඔරුවක් හැටියට ඒක භාවිතා කරන්න. පය පිහිදාගෙන යන පාපිස්සක් හැටියට භාවිතා කරන්න. එතකොට අගෞරවයක් වෙන්නේ නේද? එහෙම නම් ඉතින් සැම්බ බෝතලේ ඇඟේ ගෑවුත් එහෙම අගෞරවයක් වෙයි කියලා සැම්බ බෝතලේ උඩින් තියලා වැඳ වැඳ ඉන්න කැදී නේද? කෙනෙකුට හොඳ ගෞරවයක් ඇති වුණොත් සමහර අය ඉන්නෝ එහෙම සබන් කැට. එකතු කරන අය ඉන්නෝ රටවල් වල එහෙම. ඒ සබන් කැටේ ගහන්නේ. අරන් තියලා නැද්ද? එහෙම තියන අය ඉන්නෝ. ඒ සබන් කැටේ මතකයට තියාගෙන. දැන් සමහර ලස්සන ඉටිපන්දම් තියෙනවා. ඒක පත්තු කරන්නේ. ඒක ලස්සනට තියලා තියෙනවා. දැන් මාතර චීනෙන් හම්බෙච්ච ඉටිපන්දමක් තියෙන නෙළුම් මලක් වගේ. ඉතින් ඔක පත්තු කරාම අවසන් වෙන නිසා මේ නෙළුම් මල වගේ තියෙන නිසා ලස්සනට ඒක පත්තු කරන්න තියෙන. නමුත් අර මං අරන් තියලා තියෙනවා. ලස්සන්න තියෙන. ඉතින් ඒ වගේ කරන්න එපා. අනන්ත යන්න එපා. දැන් ධර්මයේ කියන එක ප්‍රායෝගිකත්වයට ගන්න තියෙන දෙයක් මිස හැඩ බලන්න අරන් දියන්න දෙන දෙයක් නෙමෙයි. දැන් ඒකට අවශ්‍ය වුණොත් පත්තු කරන්න ඕනා වෙලාවක් විශේෂ වෙලාවක් ඒක පත්තු කරනවා. කරුවලක් හවුත් ඒකත් අරගෙන පත්තු කරනවා. ධර්මයට කරන ගෞරවයම තමයි ධර්මය ප්‍රායෝගික කිරීම. ඔබ හිතන්නේ ඉන්නේ ධර්මය කියලා කියන්නේ පුළුවන් තරම් මේ අපි මොනවා මොනවා හරි මේ භෞතික දේවල් ගේලා කාට හරි පූජා කරන එක කියලා. ඒකත් අවශ්‍ය වෙලාවට අදාළ වෙලාවට අදාළ ආකාරයකට කරන්න. නමුත් ඒක නෙවෙයි ධර්මය පුරුදු කිරීම කියලා කියන්නේ. ඒක අධ්‍යාත්මික සිද්ධාන්තයක්, අධ්‍යාත්මික ක්‍රියාවලියක්. මුදල් හදල්ලෝ නැහැ ධර්මචාරී වෙන්න, ධර්මයේ හැසිරෙන්න. ඊළඟට අපි ටිකක් සරල දේවල් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පන්සිල් ගැන, මව්පියන්ට උපස්ථානය ගැන, සත්ව ඝාතනයේ වළකින ගැන, අබේ දානය ගැන ඇයි කතා කරන්නේ නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ දහම් පාසල් ගියපු, පන්සලෙන් හොඳට ධර්ම ඉගෙන ගත්තපු, හොඳ පිළිවෙත් තියෙන පිරිසකටයි කිය හිතලයි මම මේ කතා කරන්නේ. එතකොට මට ඒව ගැන කතා කරන්න ඕනද? ඕනේ. හැබැයි මට මෙතන ඉඳලා මොන ගැහුනොත් එහෙම දහම් පාසල් නොගිය පන්සලෙන් ධර්ම ඉගෙන ගත්තේ නැති පිරිසක් කියලා අන්න ඒ කෙනාට අපි බොරු වේ ආදීන වේ ගැන, සුරා පානය ආදීන වේ ගැන, ප්‍රාණඝාතයේ ආදීන වේ ගැන, අභේධානී වැදගත්කම, දානයේ වැදගත්කම නේද, පිනෙහි වැදගත්කම අපි ගොඩාක් කතා කරනවා. ඉතින් පින්නතුන් ඒ දෙයින් පෝෂණය වෙනවා, මාධ්‍යයන් වලින් දැන් පෝෂණය වෙනවා, බණහල පෝෂණය වෙලා තියෙන. ඒක මට දැන් හදන්න ඕනේ. ඒකයි අපි ඒ ගැන කතා කරන්නේ නැත්තේ. ඒ ටිකෙන් පෝෂණය වෙලා තියෙන්නේ. දැන් මෙතන හොඩිය බන්දී ගියපු ළමයින්ට මෙතන මම අයන්න අයන්න ඉගන්න ගියොත් එහෙම වැඩක් නැහැනේ. ඉතින් පෝෂිතේ වෙච්ච පිරිසකට මේ කතා කරන්නේ. ඒකයි අපි ඒව ගැන කතා නොකර ඉන්නේ. ඒවා ඉගෙනගෙන ওই පින්නතුන් ක්‍රියාත්මක කරන නිසා. හරිනේ. දැන් ඉන්න තැනින් නොදන්නා තැනින්, දන්නා තැනින් නොදන්නා තැනකට යන්න ඕන හැමදාම. බුදුහාමුදුරන්ගේ දේශනාවේ අර අනුභව කිරියා අනුභව ප්‍රතිපදා පිළිවෙලකට ගොඩනගෙන්න ඕන. දැන් මේ දේශනාව ඇසීමෙන් ඔබම මන බලන දහම් කුසලයේ ඔබ තුළ ඇති වෙලා තියෙනවද නැද්ද කියලා. ආපු මනස ගණන් හදන්න, දැන් මනස ගණන් හදන්න. දැන් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ උපකරණ පවා තියෙනවා. කොච්චර තමන්ගේ මනසේ තත්වයන් මේ ඒ විදියට පරිවර්තනය වෙලා තියෙනවද කියලා ඒව අපේ නායක ස්වාමීන් වහන්සේ ළඟනම් තියෙනවා. ඒ සවුන්ඩ් තෙරපි කියලා වගේ දේවල් වලින් පවා විදේශිකයන්ට ඒ මානසික සහනයන් ලබා දෙනවා. ඒ කරලා වෙනවම ගණන් හදලා රේඛාවල් ඇඳලා පෙන්නනවා තාක්ෂණික ක්‍රමවේද වලින් වාගේ මෙච්චර මානසිකත්වය පාලනයටපත් වෙලා තියෙනවා කියලා ගණන් හදනවා. ඒ නිසා අපි නිහිත මැෂිමක් හයි කරනවා, යනකොට චෙක් කරගෙන යන්න. බල අහන්න කලින් ආපු මානසික මට්ටමයි මෙන්න ධර්මය අහලා යනකොට තියෙන මානසික රිද්මයයි කියන එක පෙන්නන වැඩපිළිවෙලක් තිබ්බනම් ඊට වඩා ඒයි. තමන්ගේ අම්මා තාත්තා ධර්මයට යොමු කරයි, තමන්ගේ සහෝදරිය ධර්මයට යොමු කරයි, තමන්ගේ හිත වෙතේ ධර්මයට යොමු කරයි, අනේ වාට තියෙන ලොකුම තෑග මේකයි. එනකොට කොම්පියුටරෙන්ම බලාගෙන ඉන්න පුළුවන් ආගේ මානසික සහනය. දැන් කොම්පියුටරේ නැති වුණාට දැන් බලන්න බැරිද ඔබට? තියෙනවා. ඒ ආපු මනසට වඩා දැන් මනස විඳින විඳවන ස්වභාවය නැති. දැන් සමහර අය වේදනාවට ආසයි. අර කුණු කරවල කන්න පුරුදු වෙච්චා, ඒ කරවලම කන්න ආසයිනේ. ඒ වගේ ද්වේෂයේ වින්දනය කරන්න කැමති වෙච්ච කෙනෙක් කැමති ද්වේෂයටමයි. ඈ දැන් මේක විඳින විඳවන ස්වභාවයන් වලින් විඳවල එපා වෙච්චයිද මේ නොදි විඳණය නොවන මේ අවස්ථාව මහා භාග්‍යයක්. මම වේදනාවන් වලින් මහා දුකක් වින්දා. දැන් මගේ වේදනාවන් නෑ, මානසික සහනය තියෙනවා කියලා. වේදනාවක ජීවත් වීම අවශ්‍ය කරනවා. ජීවිතේ ගමන් කරන්නේ මේ වේදනාවන් තුලින්. ඔබ උදෑසනින් අවදි කරන්නේ යම්කිසි වේදනාවක්. ඔබ ජයග්‍රහයි භෞතික ජයග්‍රහයි ඉලක්කයන් කරා ගෙන යන්නේ වේදනාවක්. ධර්ම මාර්ගය කියන්නේ වේදනා නිරෝධය. වේදනාවන්ගේ නිදහස්. මේ වේදනාවන්ගේ නිදහස් වූ මාර්ගය ඔබට අදාළම වටහා ගන්න දිරිය ශක්තිය.